වසිත් මල සරසා නුරා හැඟුපා රුන් වීරා මගේ දෑත මතට නුවවතරා සිපගමිලුවට හොරා සරා හැඟුමා දෙල්ලම් සදා සුපෙම් සරා මල්ලී මිටක් දරා කෙසේ හිඳින්දෝ හැඟුම් බංගලා මේ පෙම් ගීත අසා සොඳුරිය නුවන් වසා වැඳෙන්නම සිතින්ලම් වෙලා මේ රස සීනා සසර මෝනා ඔබටත් මානේ දපේ මානෝකේ මාහද විමුපියවා ඔබ සිත් මල සරසා නුරා හැඟුපා රුන් වීරා මගේ දෑත මතට නුඹව දරා සිපගම් විලුවට හොරා සරා හැඟුපා දෙල්ලම් සදා සුපෙම් කතා මල්මි හැඟුම්ගෙන ඔබ එසිනාවෝ පැතුම් කඳනා මා ඔබේ කුපුල් තලා දෑගිලි වලින් වෙලා හදින් කියන්නම් ආදරේ කියා සසරක් පාසා ඔබට අයාසා ඔබ හට තේරේද මාගේ යාලේ මා හද බිම්පියමා ඔබ සිත් මල සරසා නුරා හැඟුපා රුන් වීරා මගේ දෑත මතට නුඹව දරා සිපගම් විලුවට හොරා සරා හැඟුමා